2014 වසරේ 5 මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන සදහම්මල් කියන හිම ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඔබේ සිත යම්තාක් දුර විහිදේද ඊට ඔබෙන් නිර්වාණය පිහිටා ඇත. ඔබේ සිත යම්තාක් දුර විහිදේද ඊට ඔබෙන් නිර්වාණය පිහිටා ඇත. එය ඥානනය කරගන්න, එය ග්‍රහණය කරගන්න, එය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕන, කැප වෙන්න ඕන. තණ්හා බර මහ පොළොවට ඇද දමන තණ්හාව නැමැති මහා ආකර්ෂණීය බලය තියෙනවා නම් මේ ධර්මයේ කරා ඉගිල්ලෙන්න අමාරුයි. මොකද අර බර පිටිපස්සෙන් අදිනවා. දැන් ගිරවෙක්ගේ හැරි කකුලේ ගල් ගෙඩියක් ගැට ගැහුවොත් මොකද වෙන්නේ? එයාට පියාම ඉන්න බැරි වෙනවා. කුරුල්ලෙක්ගේ පියාමිනෝ කඩම් වැටෙනවා. පියාමිනෝ කඩම් වැටෙනවා. නමුත් කෙලෙස් බර, තණ්හාව, තෘෂ්ණාව කියන මේ මහා ගල් ගෙඩි ලිහල දාපු කෙනෙකුට තමයි මේ ධර්මයේ කරා පිවිසෙන්න පුළුවන්. ඔබේ සිත යම්තාක් දුර විහිදේද ඊට ඔබෙන් නිර්වාණය පිහිටා ඇත. දැන් ඔබ ගන්න ක්‍රියාමාර්ගත් එක්ක මේ දහම් කරුණ කලපන්න. ඔබ කරන භාවනා ක්‍රමවේදයත් එක්ක මේ දහම් කරුණ ගලපන්න. එහෙම නැතුව අපිට මේක දිය කළා වක් කරන්න බෑනේ. කෙනෙක් තුල ධර්මය ගලපලා බලන්න මේ ධම්මානුපස්සනාවට ගැලපෙන්නද ඔබේ භාවනා ක්‍රමයේ තියෙන්නේ. භාවනා කරන්නේ කොහේද? සිතත් එක්ක, සිතේ විහිදෙන ප්‍රමාණයත් එක්ක. අත්දැකීම් ලබන්නේ කොහේද? සිතත් එක්ක, සිතේ විහිදෙන ප්‍රමාණයත් එක්ක. එතන සඳහන් වෙනවා සිත විහිදෙන දුරට ඔබෙන් එහා, සිත විහිදෙන දුරට ඔබෙන් ඊට එහා තමයි නිර්වාණය පිහිටා තිබෙන්නේ කියලා සඳහන් වෙනවා. එහෙනම් අපි ඉන්ද්‍රියන් වලට පිවිසීම, ඉන්ද්‍රිය බද්ධය වීම, ඉන්ද්‍රිය ආත්මය කර ගැනීම, සයේන්ද්‍රයට බැස ගැනීම තුළ නිර්වාණයක් හොයන්නට බෑ. එයින් මුදවා ගැනීම තුලයි තියෙන්නේ. දැන් ඉන්ද්‍රියන් වලට බැස ගන්නවා කියන්නේ කොමන්ද? බැසගන්නේ කෙසේද? ඇලීමට, ගැටීමට තමයි ඉන්ද්‍රියන් වලට බැස ගන්න, වෙන කාරණයකට නෙමෙයි. බෙදන්න තමයි, කොටස් කොටස් වලට බෙදන්න තමයි ඉන්ද්‍රියන් වලට බැස ගන්නේ. එතකොට මගේ නොවන, මට ආйти නොවන, මගේ ආත්මය නොවන ලෝකයක් බෙදනවා, කුට්ටි කරනවා. රටක් හැටියට කුට්ටියක් හදා ගන්නවා. ඒ රටක දිස්ත්‍රික්කයක් කුට්ටියක් කර ගන්නවා. පළාතක් කුට්ටියක් කර ගන්නවා. ඒ පළාතේ ගමක් කුට්ටියක් කර ගන්නවා. ඒ ගමේ ඉඩමක් තමන් කුට්ටියක් කර ගන්නවා. ඒ ඉඩමේ ගෙයක් කුට්ටියක් කර ගන්නවා. ඒ ගේ ඇතුලේ කාමරයක් කුට්ටියක් කර ගන්නවා. ඒ කාමරේ පොඩි ඇඳක් කුට්ටියක් කරගෙන තමයි බෙදාගෙන බෙදාගෙන ඇවිල්ලා අවසානේ ජීවත් වෙන්නේ. ඉන්ද්‍රියන් වලට බැස ගත්තාම එහෙමයි. කොටස් කිරීම කියන එක කරනවා. දැන් මේ මිනිස්සු මේ කොටස් කරන කිසි දෙයක් යථාර්ථවාදීව බැලුවාම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මේ කොටස් කරන ශරීරය තුල ඉන්නේ තියෙන්නේ මගේ දේවල් නොවේ. මගේ දේවල් නොවේ කියන්නේ ඒ මගේ දේවල් කියන තැන ඉඳගෙනමයි. මේව මගේ දේවල් කියන්නේ මගේ කියන තැන ඉඳගෙනමයි. ඉතින් මේ ඉන්ද්‍රිය බද්ධයෙන් එහාට ගමන් කරන්න ඔබගේ ඥානය ගැඹුරින් යොමු කරන්න ඕන. ඉන්ද්‍රිය බද්ධයෙන් එහාට ගමන් කරන්න ඔබගේ ඥානය ගැඹුරින් යොමු කරන්න ඕන. ඒක සුවිශේෂී දහමක්, දැඩි කැපවීමක් කළොත් තමයි මේක දකින්න පුළුවන්. විශ්වවිද්‍යාලයක උපාධියක් ලබන්න ඔබ කරන කැපවීම කරන්න. මොකද මේක උපාධි ලක්ෂයක් විතර වටිනවා. උපාධි ලක්ෂයක් ගත කෙනෙක් නැහැ නේ. මේක උපාධි ලක්ෂයක් විතර වටිනවා. මෙලවට පරලොවට ඒ යම් දහම් කරුණක් ඔස්සේ ගැඹුරින් ගැඹුරට විනිවිද යන මහා ශාස්ත්‍රීය ඥානයක් තියෙන්න ඕන. එහෙම නැතු අහන ඕන ඒක තේරෙන්නේ නැහැ. ඊළඟ එක තේරෙනවද කියලා බලන්න ඕන. ඊළඟ එක තේරෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ එක තේරෙයි මට. ඒ තේරෙන්නේ නැහැ. ඔහොම තේරෙන්නේ තියවා අයින් කර කර අයින් කර කර ගියොත් එහෙම හැමදාම ඉතින් තේරෙන්නේ නැහැ තමයි. ඒ තේරෙන්නේ නැති ධර්ම කරුණක් තමයි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ ධර්ම කරුණ තේරුම් ගත්තනම් ආයු ජීවිතේ පූර්ණත්වයටපත් වෙනවා. ඔබේ සිත යම් තාක් දුර විහිදේද ඊට ඔබෙන් නිර්වාණය පිහිටා ඇත. ඒකයි. දැන් මේ ග්‍රන්ථයේ කියවලත් ඇතිනේ නේද? ඉතින් ඒ වගේ කරුණු අපිට මුණ ගැහුනහම අපි ධර්මය සොයන කාලේදී අපි කියන්නේ ඒක අර බලන්න පුළුවන් හැම පැත්තකින්ම බලනවා. බලන්න පුළුවන් හැම පැත්තකින්ම බලන ඒකේ අර්ථය පිරිසිදු උපරිම ගන්නවා. ඥානනීය වෙහස නැති සිතන්නේ නැති පුජ්‍යලේකට මේ ශාසනයේ කිසිදු අධිගමයක් මාර්ගඵලයක් නැත. අහනවා කියන එක ඕන. අහනවත් එක්කම විචාරශීලී බුද්ධියක් තියෙන්න ඕන. විශ්වවිද්‍යාලෙ ගියාට විශ්වවිද්‍යාලේ උපාධිය ගන්න බෑනේ පුටුවේ වඩලා හිටියට. නේද? හොඳින් අධ්‍යයනය කරන්න එපා, ඉගෙන ගන්න එපා. ඒ වගේ අහනවයි කියලා කියන්නේ ඒකට මූලික සාධකය. ඒ සාධකයේ තුල සමත් වෙන්න බුද්ධිමය වෙහසන්න ඕන. ඉතින් විදර්ශනා කරන්න තමන්ගේ අර බැඳිනු ත්‍රන්නහවෙන් තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්නවා නම් ඉඩමට කඩමට ගේට දොරට පුජ්‍යලයන්ට ඒව විදර්ශනා කරලා බලන්න. මේව මට කොච්චර කාලයක්ද පවත් ගන්න පුළුවන්? ඒවයි තියෙන්නේ විභජනය විෂමතාවය පිළිබඳව බලන්න, වෙනස් වීම පිළිබඳව බලන්න. බැලුවට පස්සේ තේරෙන මේ කිසි තේරුමක් නැති දෙයකට මම ආත්මය කරගෙන ඉන්නේ කියලා ඒක අතහරන. පිටිපස්සෙන් අදින ලනු වරපටවල් සිඳලන්න ඕන. ඉදිරියට ඇදීගෙන යන්නත් ඕන ධර්මයට. මේ තමයි ධර්මයේ දකින්න ගන්න තියෙන්නේ මොනවාක්වත් භාවනාවක් නැහැ. ධර්මයේ දැක්කට පස්සේ තමයි ධර්මයේ තුල ජීවත් වීම භාවනාවක් බවට පත් වෙන්නේ. එතකම් භාවනාව නැහැ. මොකද එතන ඉඳලා භාවනාව අභාවිතා ධම්මා භාවනා. භාවිතා නොකිරීම භාවනාවක් බවට පත් වෙනවා. මොනවද භාවිතා නොකරන්නේ? ඇස භාවිතා කරන්නේ නැහැ. කන භාවිතා කරන්නේ නැහැ. නාසය දිව ශරීරය භාවිතා කරන්නේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් එහෙම නැහැ ඉතින් ඇස් පියාගෙන ඉන්නෝ එන අපි පාරේ යනකොට හැපෙනවනේ කියලා. නෑ ඒ මෝඩ කතානේ. ඇස කියලා කියන්නේ මේ මස් ඇස නෙමෙයිනේ. ඒ ඇසේ තියෙන චක්කු විඤ්ඤාණ ස්වභාවය, ආසත්ත භාවය, උපාදානික ගුණය. ඉතින් අර පල්ම පල් මෝඩයට මේක කිව්වට තේරෙන්නේ නැහැ. විශේෂිත ප්‍රඥා මහිමයක් තියෙන්න ඕන. ඔනෑ භාවිතා කරන්නේ සය ඉන්ද්‍රියම සදහායතනම භාවිතා කරන අභාවිතා ධම්මා. ඒතකොට අභාවිතා ධම්මා වල ඉන්න කියන කෙනෙකුට තියෙන දුක මොකද්ද කියලා මට කියන්න. මොනම දුකක්වත් නැහැ. ඔය ඕනම දුකක් එන්නේ ඇහැ කියන දොරටුවෙන්, කන කියන දොරටුවෙන්, නාසය කියන දොරටුවෙන්, දිව කියන දොරටුවෙන්, ශරීරය කියන දොරටුවෙන්, මන කියන දොරටුවෙන්. ඕවට පිවිසුනාට පස්සේ නේද හැදෙන්නේ අතීතේ? හා ඕවට පිවිසුනාට පස්සේ නේද හැදෙන්නේ අනාගතේ? ඕවට පිවිසුනාට පස්සේ නේද හැදෙන්නේ වර්තමානය? ඉන්ද්‍රිය බන්ධයෙන් කැඩුනාට පස්සේ, නිදහස් වුණාට පස්සේ මොනව බාධාවක්වත් නැහැ. ඉතින් මේක තමන්තර ප්‍රායෝගික කරන්න ඕන. මේ මොහොතේම ප්‍රායෝගික කරන්න ඕන. මගේ දිහා බලන්නේ තියෙන ධර්මයේ දිහා බලන්න. තමන් දිහා බලන්න. නුවණින් තමන් දිහා බලන්න. දැන් කඩය අරගෙන මෙහෙම කරලා ආගෙන හිටියට වැඩක් නැහැ. දැන් තමන්ගේ මොලේ වෙහෙසෙන්නේ තමන් දිහා බලනකොට විතරයි. අතු අහගෙන ඉන්නකොට එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ තියෙන ඒ අඩුපාඩුකම දුරලලා අර ධර්මයේ පිහිටව ගන්න ඕන. තමන්ගේ විමුක්ති සංඥාව, විමුක්ති සංඥාව පිහිටව ගන්න ඕන. ඇයි විමුක්ති සංඥාව කියලා කියන්නේ? ඒ සංඥාව ඇතුලේ මොකක්වත් නැහැ. සංඥාවක් නැහැ නැති නිසා විමුක්ති සංඥාව කියන්නේ සංඥාවක්ද? නැහැ. ඒක නිසා ඒකට කියන්න වචනයක් නැති නිසා මොකද්ද කියන්නේ? ඒක සංඥාවක් නෙමෙයි කියන එක පැහැදිලි කරන්න තමයි විමුක්ති සංඥා කියලා වචනයක් දාන්නේ. ඒතකොට විමුක්ති සංඥා වුණාම විමුක්ති එතන සංඥා තියෙනවද? නැහැ. විමුක්ති සංඥා කියලා එකක් තියෙනවද? මොකක් හරි? එහෙම එකක් නැහැ. ඒ කියන්නේ ඇහෙන් එන සංඥා නැ, කනෙන් එන, නාසයෙන් එන, දිවෙන් එන, ශරීරයෙන් එන, මනෙන් එන, අතීතයෙන් එන, අනාගතයෙන් එන, වර්තමානයෙන් එන සංඥා පද්ධති නැහැ ඒක ඇතුලේ. ඒ නිසා ඒකද කියනවා විමුක්ති සංඥා. සබ්බේ අනබිරත් සංඥා කියලත් කියනවා. අනබිරත් කියලා කියන්නේ නොයෙලෙන සංඥාව. සියල්ලගේම නොවැළෙන සංඥාවක් තියෙනවා. ඈ ඒක අර ආනාපාන සති අනම්මන භාවනාවල් කරලා පිසු වැටෙන්න ඕනේ. ඈ මේ ඥානමය දර්ශන සම්පත්තිය තුළ ජීවිතයේ පරිවර්තනය වුණා. එදා බුදුරජාණන් වහන්සේගේ අනුශාසන ක්‍රමවේදයේ එකයි. ඒ ඥානනය කරන්න ඕනේ. දැන් අපේ අය ඒකට ඒකත් බැහැර කරන්න බැරි නිසා කියන ඒ කාලේ ඥානවන්තයෝ හිටියා දැන් මෝඩයෝ ඉන්නේ කියලා. හැබැයි එහෙම කතා කියන මිනිස්සුම මෝඩයෝම තමයි. ඒ වගේ මූල කතා කියන්නේම මෝඩයෝම තමයි. අද කාලේ මේ ඥානවන්තු නැහැ කියන එක කියන්නේ ඒ කියන්නේ මේ මිනිස්සුත් මෝඩෙක් කියන එක. මේක අද කාලේ වුණත් ඉන්න පඬිවරුන්ට නැනවතුන්ට තියෙන ධර්මයක්, කාරණයක්. පඬිත වේදනියෝ කිව්වේ ඒකයි. පණ්ඩිත වේදිනියෝ කිව්වේ ඒකයි. දැන් මේ ඉන්න අය පණ්ඩිතයෝ. ඒ වුණාට පණ්ඩිතයෝ වුණාට මේගොල්ලෝ මෙහෙම වෙලා තියෙන්නේ. සමහර අයගේ ප්‍රසිද්ධිය නිසා පිළිගන්න ධර්ම කරුණු මේගොල්ලෝ ළඟ තියෙනවා. සමහර අය ලොකු පඬිවරුයි කියන නිසා පිළිගන්න ධර්ම කරුණුත් තියෙනවා. සමහර අය ගොඩාක් වැඩි හිටියි කියන නිසා, වයසයි කියන නිසා පිළිගන්න ධර්ම කරුණුත් තියෙනවා. සමහර අය පිළිගන්නේ ඒ හාමුදුරුවෝ, ඒ පූජකයා ගොඩාක් වයසයි, ලොකු අත්දැකීම් ලැබලා තියෙන එකයි. ඒ නිසා පිළිගන්න. එහෙම පිළිගන්න එපයි කියලා නේ බුදුහාමුදුරුවෝ කිව්වේ. සමහර වෙලසක් ඉන්නවා ත්‍රිපිටකයේ මෙහෙම තියෙනවා. ත්‍රිපිටකය කියන එක හරි. නමුත් ඉතින් ඕකට මේ අවුරුදු 2600ක් තුල කී දෙනෙක් කී විදියකට අර්ථ විවරණ දෙන්න පුළුවන්ද? දුන්නා. අක්ෂර මොනතරම් විදියට වෙනස් වුණාද? කරුණු මොනතරම් විදියට වෙනස් වුණාද? උපමා උපමේය කොවිතරම් වෙනස් වුණාද? ඒ වගේම මිනිස්සුන්ගේ චින්තන ධාරාව, ආකල්ප කොච්චර වෙනස් වුණාද? එතකොට ආත්ම සංවේදී ප්‍රත්‍යක්ෂ ඥානයක් තුළ තමන් කරුණු ගවේෂණය කරගෙන යන්න ඕන. ඒ එහෙම තේරුම් ගන්න බෑ අපි කියන දේක් අහගෙන වෙන දේක් බලාගෙන කියන විදියට යමක් කරන්න ඕනේ කියන ඉතින් පිරිස්ස ඉන්නෝ. ඒගොල්ලොන්ට කියන්නේ අර විශේෂත්වයකටපත් වෙන්න බැරි පදපරමිය කියලා කියන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලොන්ට අර ගුණිතඥ වගේ අවස්ථාවකට එන්න අමාරුයි. ඉතින් අද ඉන්න කට්ටියට ඒව අතහරින්න පුළුවන් නම්, ස්වාධීන ගවේෂකයෙක් වෙන්න පුළුවන් නම් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මොන ආගමක හිටියත් පදපරමයක් වුණොත් ඒ ආගම අල්ලගත්තොත් සත්‍ය දකින්න බෑ. මොකද ආගම තුළින් සත්‍ය දකින්න බෑ. සත්‍ය කියන්නේ නිදහසේ තියෙන දෙයක්. ඒක ආගමකට අයිති දෙයක් නෙමෙයි. ජාතියකට, වර්ගයකට, කුලයකට, රටකට, ගෝත්‍රයකට අයිති එකක් නෙමෙයි. සත්‍ය කියන්නේ පොදුවේ තියෙන දෙයක්. ආගම කියන්නේ පටු මෝඩ මිනිස්සුන්ගේ දෙයක්. පටු සංකල්ප. ගොඩාක් ආගම් නිර්මාණය වෙන්නේ පුජ්‍යල විප්ලවයක් නිර්මාණය කර ගැනීම සඳහා කරන ලද එක්තරා පුජ්‍යලයේගේ ප්‍රෝඩාවක්, බහුතරයක් මිනිස්සු කෙරෙහිවත් අන් අය කෙරෙහිවත් දයානුකම්පිත භාවයක් නැතුව ක්‍රියාත්මක වෙන්නේ ඒකයි. එහෙනම් බහුජන හිතාය, බහුජන සුඛාය කියන පදනම යටතට එනවා. ඒ පදනම යටතට එන්නේ නැතුව ලෝක නිර්මාණය වෙච්ච හැම ආගමක්ම ඒකේ ත්‍රස්තවාදී ගුණයක් ඒක ඇතුළේ තියෙනවා. එසා ඒව සියලු දේම ඉවත් කරන්න ඕන. මේ බාහිරින් විවේචනය කරන්න යනවා නෙමෙයි, ඒවට පහර දෙන්න යනවා කියන එක නෙමෙයි. හිතෙන් ඈත් කරලා දාන්න. ඔබේ කතාබහෙන්, නුවණින්, දර්ශනයෙන් ඈත් කරලා දාන්න. ඒවයි ආසත්තක පුජ්‍යලයේ බවට පත් වෙන්න එපා නැති දේවල් පිළිබඳව. නැති දේවල් පිළිබඳව. දැන් ඕගොල්ලෝ සක්‍රදේවේන්ද්‍ර විශ්වාස කරනවද නැද්ද? බෞද්ධයනේ විශ්වාස කරනවා. දැක්කද? දැක්කේ නෑ. ඕගොල්ලෝ බෞද්ධයෝ මහා බ්‍රහ්මයා විශ්වාස කරනව නැද්ද? විශ්වාස කරනවා. ඇයි ඉතින් බුද්ධ ධර්මෙ නිතරම කියන්නේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා වැන්දා, මහා බ්‍රහ්මයා මේව පූජ කරා, මහා බ්‍රහ්මයා ආරාධනා කළා. එතකොට ඕගොල්ලෝ බ්‍රාහ්මණ ධර්ම පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. ඒක නිසා බුද්ධාගම අච්චාරුයි. හැම බ්‍රහ්මියත් පිළිගන්නෝ, ලෝමයේ උදයන් වහන්සේත් පිළිගන්නෝ, කර්මඵලයත් විශ්වාස කරනෝ, පුනර්භවයත් විශ්වාස කරනෝ, පුනර්භවයක් නැහැ කියලාත් විශ්වාස කරනෝ, සතිපුජ්ජලයක් ඉන්නවයි කියලාත් විශ්වාස කරනෝ, සතිපුජ්ජලයක් නැහැ කියලාත් විශ්වාස කරනෝ. එක විශ්වාසයක් නැහැ. එක දෙයක් නැහැ. ඒකයි තියෙන්නේ. එතකොට බහුබුද්ධි විනාශාය. බහුබුද්ධි වෙන මොකද වුණත් කරන්නේ නැන්නේ. අර පඬිතේ එදන්න යන්න බෑ කියන්නේ ඒක තමයි. හැම පැත්තකින්ම බලන්න යනවා. ගයි යා පඬිතේ කියන කෙනා දන්නවනේ, නැගස් ශාස්ත්‍ර දන්නවා, ක්‍රම වේද ඔක්කොම දන්නවා. එමිනිය කල්පනා කරනවා වැඩි. ඒ නිසා එයාට එදන්න යන්නත් බැරි වෙනවා. ඒ නිසා පින්නතුන් කරන්න තියෙන්නේ සිද්ධාර්ථ තවුසානන් වහන්සේ වාගේ ආදර්ශයට අරගෙන ස්වාධීන පරේක්ෂකයෙක් බවට පත් වෙන්න. ඒ ස්වාධීන පරේක්ෂකයෙක් බවට පත් වීම තුළ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. බාහිරෙන් යුතුකම් කළ යුතු දේවල් දාන මාන පින්කම් පෙරහැරවල් හරක් නිදහස් කිරීම ඒ ඔක්කොම කරන්න. එතකොට සංඥාවට ධර්මය දෙන්න බෑනේ. සංඥාවට ධර්මය දෙන්න බෑ. ඒක හරියට අර විශ්වය පොල් කට්ටකින් වහන්න හදනවා වගේ වැඩක්. දැන් ඔබේ තියෙන ඔය බුද්ධියට පොඩි පොල් ගෙඩියක් විතර ඔලු ගෙඩිය ඇතුළට මේක ධර්මයේ දාන්න බෑ. මහා පෘථිවි වගේ ධර්මයක්, මහා විශ්වය වගේ ධර්මයක් පොල් ගෙඩියක් විතර ඔලු ගෙඩියක් ඇතුළට දාන්නේ කොහොමද? එහෙම දාන්න බෑ. ඒ නිසා ඔබගේ සංඥාවෙන් ලෝකෝත්තර භව ස්පර්ශ කරන්න බෑ. ලෝකෝත්තර භව සංඥාවට දාන්නත් බෑ. දාන්න ගියොත් මොකද වෙන්නේ? ඒක අර වතුර බැරල් එකක් අවුන්සි කුප්පියකට දාන්න හදනවා වගේ වැඩක්. කොහොමද අවුන්සි කුප්පියකට වතුර බැරල් එකක් දාන්නේ? ඒ නිසා අචින්තිය ධර්මයේ අචින්තිය ධර්මයක් හැටියට ස්පර්ශ කරන්න ඕන. අචින්තිය ධර්මයේ චින්තිය ධර්මයක් හැටියට මේ ගොනු කරන්න හදන්න එපා. දැන් ඔය සමහරලාට නිද්‍රාව එහෙ මේ ඔළුව බරගති මේ දැඩි වෙන්නේ සමහරලාට මේ අර අනන්ත වූ ධර්මය අර බුද්ධි කරගන්න බලනවා. එහෙම නැත්නම් විඳින්න බලනවා. එහෙම නැත්නම් ඒක ග්‍රහණය කරගන්න බලනවා. ග්‍රහණය කරගෙන කියන්න බලනවා. ගොනු කරන්න බලනවා. එහෙම ගොනු කරන්න බෑ. දැන් මේ වචනේ කරු ගොනු කරන්න බෑ ධර්මයේ. සම්පූර්ණයෙන්ම නිදහස් කරාට පස්සේ සංඥාව ඊළඟට මොකද? බොහොම ප්‍රබෝධයෙන් ඉන්නෝ. දැන් මේ සංඥාවට මොනවා හරි බරක් දුන්නොත් තමයි කෑ ගහන්නේ. දැන් හරකගේ කරේ කරත්තේ බැඳහම තමයි එයා කෑ ගහන්නේ. එයා අමාරුවෙන් යන්නේ. අර කරත්තේ නැතුව නිකන් යනකොට කොහොමද යන්නේ? හරි විනෝදෙන් එයා යනවා. ඔය ඇත්තන්ගේ ඔළුවට මල්ලක් තිබ්බහම තමයි බෙල්ල බැලන්ස් කරගෙන එහෙ මෙහෙ යන්න වෙන්නේ. ඈ හති දමාගෙන යන්නේ, කෑ ගහගෙන යන්නේ, හතේ රුදාවයි කිය කී යන්නේ. නමුත් කිසිම මල්ලක් එල්ලා කියන්නේ නැත්තම් කිසි ගැටලුවක් නැහැ. දැන් ඔන්න බලන්න හැම කෙනෙක්ගේ මතේ මොකක් හරි මල්ලක් තියෙනවද නැද්ද? පොඩියට හරි ලොකුවට හරි මල්ලක් තියෙනවා. ඒ කියන්නේ බොඩක් දේවල් අතහැරලා ඒවා ටිකක් අල්ලගෙන යනවා. ටිකක් අල්ලගෙන යනවා. ඒක අධ්‍යාත්මික වශයෙන් උත් එහෙම ගොඩාක් දේවල් අතහැරලා අත්‍යවශ්‍යයි කියන දෙක තුනක් අල්ලගන්න. ඒ අතින් මල්ලක් කරගෙන ගියාට කවන්නේ. මම ඒ උදාහරණයට ගත්තේ ඒ වගේම හිතෙනුත් මල්ලක් අරගෙන යනවා. ඇයි අරගෙන යන්නේ? මේ ටික මට අත්‍යවශ්‍ය වෙනවයි කියලා හිතාගෙන අල්ලගෙන යනවා. හැබැයි ඒ මල්ලක් අරගෙන ගිහිල්ලා අපි මොකද්ද කරන්නේ? මාරයාගේ වසඟේ ඉන්න අය මම දකින්නේ බොයිලර් කුකුල්ලෝ වගේ. ඇයි බොයිලර් කුකුල්ලෝ කියලා කියන්නේ ඒගොල්ලන්ට? ඇතුළට කුකුලන්ට බලන්න බෙහෙත් හම්බ වෙනවා. ඉතින් කුකුල කල්පනා කරන පුදුම මහන්තෙක් මට බෙහෙත් හම්බ වෙනවා. ඇතුළේ ඉඳි හොඳට කෑම හම්බ වෙනවා. අර අනිත් කුකුල්ලොන්ට වගේ හැරෙ මේ පියාම ඉන්න ඕනේ නැහැ. කූඩුවට හොඳට කෑම හම්බ වෙනවා. ඒකෝට හිතනවා මේ හරි ෂෝක්නේ, මේ හාමු මහත්තයා කොච්චර හොඳද. කුකුල හිතනවා. ඉතින් ඒ සත්තු එහෙම හිතාගෙන හිටියද ඒ සත්තු හිතනවා මේ මට හම්බ වෙන දෙයක් කියලා. ඇත්ත වශයෙන් කුකුලටද කන්න දෙන්නේ අර කුකුල් කූඩු අයිතිකාරයා කුකුලගේ මස්වලටද? කුකුලාගේ මස්වලට කන්න දෙන්නේ. ඒ වුණාට කුකුලා හිතන්නේ කුකුලට කන්න දෙනවා කියලා. ඒ වගේ තමයි මේ මාරයා කියන කෙනා අපිව මේ සසර බැඳ දමන ධර්මය මේ ලෝකය ප්‍රියයි මනාපයි කාන්තයි ලස්සනයි කියලා පෙන්වන්නේ මේ ලෝකයේ සුඛාස්වාදයක් තියෙනවායි සැපක් තියෙනවායි කියලා පෙන්වන්නේ මම කියන්නේ ලෝකේ දුකක් තියෙනවා කියලා. මම කියන්නේ සැපක් නැහැ කියලා විතරයි. අපේ හාමුදුරුවෝ කියන්නේ සැපක් නැහැ නැති වෙච්ච ගමන්ම දුකටම තමයි වැටෙන්න ඕන. ඒ කියන්නේ ලෝකෙ දුකයි කියලා කියනවා. ඒක ලෝකෙ දුකයි කියලා කියන්නේ සැප ඔළුවේ තියාගෙන සැප කර තියාගෙන සැප අඳුනන කෙනෙක් මිසක් දුක අඳුනන්නේ වෙන කෙනෙක් අඳුනන්නේ නැහැ. සැප අඳුනන කෙනෙක්මයි දුක අඳුනන්නේ. දුක අඳුනන කෙනෙක්මයි සැප අඳුනගන්නේ. එතකොට කෙනෙක් දුක අල්ලන් ඉන්නවා නම් එයා සැපත් අල්ලන් ඉන්නවා. කෙනෙක් සැප අල්ලන් ඉන්නවා නම් එයා දුකත් අල්ලන් ඉන්නවා. එයා දුකයි සැපයි දෙකම අල්ලගෙන ඉන්නවා නම් එයා මධ්‍යස්ථ බවත් අල්ලගෙන ඉන්නවා. යමෙක් දුක අල්ලන්නේ නැත්නම් එයා සැප අල්ලන්නේත් නැහැ. සපයි දුකයි දෙකම අල්ලන්නේ නැත්නම් එයා මධ්‍යස්ථ බව අල්ලන්නේත් නැහැ. මධ්‍යස්ථ බවත් අල්ලන්නේ නැත්නම් එයා කිසිවක් අල්ලගන්නේ නැහැ. එතකොට කෙනා බිහි වෙන්නේ නැහැ. කෙනා බිහි වෙන්නේ දෘෂ්ටිගත වීමෙන්. දෘෂ්ටිගත වීමෙන්. චක්කු විඥානේ උපදින්නේ බාහිර රූප සංඥාවත් එක්ක ස්පර්ශ වීමෙන්. දැස් දෙක පියාගෙන හිටියත් බාහිර රූප සංඥාත් එක්ක ස්පර්ශ වෙන එක වළක්වන්න බෑ. වළක් වෙන මේ හැම තිස්සෙම වැඩ වෙනවා. ඒ තුල තමයි මමත්වේ හටගන්නේ. එතකොට මොකද්ද අපි කරන්න ඕන? කරන්න ඕන එකම දෙයයි ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඕන. කරන දෙයින් නිදහස් වෙන්න ඕන. මොන කරන දෙයින්ද? සියලු ක්‍රියාකාරකම් කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කරන්න ඕන. කර්ම නිරෝධ කරන්න අපි මොකද්ද කරන්න ඕන? මොකක්වත් කරන්න ඕනේ නැහැ. එහෙනම් නිකන් ඉන්න ඕන. නිකන් ඉන්න ඕනත් නැහැ. නිකන් ඉන්න ඕනත් නැහැ. එහෙනම් ඔහි බලාගෙන ඉන්න ඕන. ඔහි බලාගෙන ඉන්න ඕනත් නැහැ. එහෙනම් වෙනද විදියට ඉන්න ඕන. ඉතින් වෙනද විදියට ඉන්නවා කියලා කියන්නේ ඉතින් කර්ම නිරෝධ කිරීමක් නෙමෙයි, කර්ම කර කර ඉන්න එකන්නේ. එතකොට මේක තේරෙනවද? තේරෙන්නේ නැහැ. දැන් ඕන කරන්නේ මොකද්ද? තේරෙන එකක්. තේරෙන එකක් ඕන නම් ඒක තමයි සසර ධර්ම. විනින ධර්මයක් තමයි තේරෙන්නේ. තේරෙන ධර්මයක් කියලා කියන්නේ සංස්කාරයක්. තේරෙන ධර්මයක් කියලා කියන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, සිතුවිල්ල. තේරෙන ධර්මයක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය එකක් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලින් සමන්විත දෙයක් වෙන්න ඕන. එහෙව් නැති දෙයක් තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා කියන්නේ මොකද්ද? විඳිනවා. තේරෙනවා කියන්නේ මොකද්ද? විඳිනවා. සුඛ වේදනාවක් හරි දුක්ඛ වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි විඳිනවා. එහෙම නැත්නම් ওই වේදනා තවත් බෙදලා හය ආකාරයකට මිශ්‍ර වේදනා වශයෙන් උත් විඳිනවා. අවේදී තත්වයට පත් වෙනවා කියලා කියන්නේ අර වේදනාවන්ගෙන් නිදහස් වෙනවා. එයා කිසිම සංඥාවකට බර වෙන්නේ නැහැ. කිසිම ඉන්ද්‍රියයකට බර වෙන්නේ. ඉන්ද්‍රිය නිරෝධයක්. සංවරය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකයි. මේක ග්‍රහණය කරන්නේ නැති තැන, ක්‍රියා කරන්නේ නැති තැන තියෙන මොකද්ද? සංවරය. සංවරය. පින්පව් දෙකම නැසල ජීවත් වෙනවා. පින්පව් දෙකම නැසල ජීවත් වෙනවා. හැබැයි මේ මිනිස්සු හොඳ දැහැමි වැඩ කරනවා. අබැර පුණ්‍යාපි සංඛාරා කියන තැනට එන්නේ නැතුව ඊට වැඩි කුසල ශක්තියක් වැඩෙන විදියට අර්ථාන්විතව යමක් කරනවා. හැබැයි පින්පව් දෙකම නැසල තමයි පින්පව් කරන්නේ. පින්පව් කරන්නේ නැහැ එතකොට හොඳ දේවල් කරන්නේ. දැන් මේ ධර්ම කරුණ ඔස්සේ බැලුවනම් බලන්න තමන්ගේ ඔළුවට ඇති කරන නිදහස ඔළුවට ඇති කරන නිදහස කොයිතරම්ද හරියට ධම් තේරුම් ගන්න ධර්ම මානසිකාරය කියන්නේ ඒකයි ධම්මානුපස්සනාව කියන්නේ ඒකයි ධර්මයට අනුව හැඩ ගැසීම මොනවද හැඩගස්වන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ඒවා ධර්මයට අනුව හැඩගස්වනවා බලන්න හැමදෙනාම ධර්මයට අනුව තමන්ගේ ඉන්ද්‍රියන් හැඩගස්ව ගන්න හොඳයි දැන් ප්‍රශ්නය වුණේ කැඩපතකින් එහෙම නැත්නම් වතුර භාජනයකින් තමන්ගේ රූපය පේනවා ඒකට මගේම රූපයද ඒක ඒ දෙකම එක හා සමානද එහෙම නැත්නම් අසමානද කියලා ඇහුවා එතකොට තමන්ගේ කියලා සම්මත කරගත්ත ශරීරේ හිවණැල්ල තමයි වැටෙන්නේ කැඩපතට එතකොට මේ තමන්ගේ කියන ශරීරය තමන්ගේ නෙවෙයි නං ඒකෙන් වැටෙන හිවණැල්ල කීයකටවත් තමන්ගේ නෙවෙයිනේ ඈ මේ ශරීර ධාතු සතර තමන්ගේ නෙවෙයි නං ඒකෙන් වැටෙන හිවණැල්ල කීයකටවත් තමන්ගේ නෙවෙයි කිසිසේත්ම තමන්ගේ නෙමෙයි ඊළඟට අපි මේ දකිනවා කතා කරනවා කියලා කියන්නේ මේක මනෝමය මවාගත් දෙයක් දැන් භාෂාවක් කියන්නේ මවාගත් එකක් එක එක ශබ්ද උච්චාරණ ක්‍රම විදියට අපි චලනය වෙන්න පටන් ගත්තා දැන් ජපන් භාෂාව බලන්න චීන භාෂාව බලන්න තායි භාෂාව බලන්න බුරුම භාෂාව බලන්න අරාබි භාෂාව බලන්න දෙමළ භාෂාව බලන්න ඉංග්‍රීසි භාෂාව බලන්නනේ එක එක විදිහේ චලන ක්‍රම විදිවලට හරි පුදුම හිතන සමානයිනේ hina චන සමහර උච්චාරණ ක්‍රම වේදවලනේ සමහර භාෂාවන් වල ආයිබෝන් කියන විදිහට හරි එහෙම නැත්නම් එන්න යන්න කන්න බොන්න කියන දේවල් වලට කියන්න තියෙන විදි දිහා බැලුවහම මේ hinaත් යනවා මේව උච්චාරණ ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ප්‍රංශ භාෂාව වගේ වගේ දේවල් දිහා බලනකොට hina යනවා. ඒක ඒගොල්ලන්ටත් hina යනවා ඇති අපේ භාෂාව දිහා බලනකොට. එහෙනම් පුදුමයි. නමුත් ඒකට කම්පණය වෙන්න, ඒ ක්‍රමවේදයට කම්පණය වෙන්න ඒගොල්ලෝ හදා ගන්නවා. ඈ මේ ඒ භාෂාත්මක ක්‍රමවේදෙම ওই ගිරව් ළඟ තියෙනවා. හොඳ කතා බහ බලන ගහක එකතු වුණාම උඩට කතා කරනවා වවුල් ළඟ ඕක ළඟ තියෙනවා කුරුල්ල ළඟ ඕක තියෙනවා සත්තු ළඟ ඕක තියෙනවා හරක්ගේ ළඟ ඕක තියෙනවා ඈ බල්ලු ළඟ ඕක තියෙනවා ඒ කතා බහ තියෙනවා අපිට තේරෙන්නේ නැති වුණාට අපි වගේම වේගෙන් ඒ සංනිවේදනය කරගන්නවා ඒගොල්ලෝ ඉතින් සම්පූර්ණයෙන්ම තියෙන්නේ මනෝමය මවාගත්තු ලෝකයක් අවිජ්ජාපච්චය සංඛාරා ලෝකයක් තියෙන්නේ මේකේ ආයේකේ හේවනල්ල ගැන හිතන්න දෙයක්ම නෑ එතකොට මේ ශරීර කූඩුව ආකල්ප ලෝකයේ තුලම තියෙන අවිද්‍යාත්මක රටාවක් නම් ඒකෙන් වැටෙන හේවනල්ලත් අවිද්‍යාත්මකයි එතකොට අපි එකක් කියලා ගත්තත් ඒක වැරදි දෙකක් කියලා ගත්තත් ඒක වැරදි එකක් කියලා ගන්නත් එපා දෙකක් කියලා ගන්නත් එපා දැන් මේ ශරීරයේ කොටසක් මගේ නෙමෙයි කියලා කියන්න බෑ සම්පූර්ණ මගේ නෙමෙයි මේක මේ ජල වාෂ්ප වලින් ඉතරෝම ජලය මේකට දම පරිස්සම් කරන්න ඕන ආහාර තුන් වේලකට දම දමා මේ ශරීරේ පරිස්සම් කරන්න ඕන. ඒවට අවශ්‍ය කරන අවශ්‍ය ප්‍රතිශතයේ අවශ්‍ය විදියට දේවල් දම දමා පරිස්සම් කරන්න ඕන. වාහනයක් මේක වාහනයක් රථයක්. ඒ රථේ අපි නැගිලා ඉන්නවා. ඒ අවිද්‍යාත්මක වුණොත් තමයි මේ රතේ මගේ ආත්මේ බවට පත් වෙන්නේ. අර චූටි ළමයි පොඩි දෙයක් අල්ලගත්තාම දාලා යන්න කැමති නැහැ, කෑ ගහනවා මේ කරයි යන්න ඕන. සමහරලාට වාහනයක නැග්ගාම එයා වාහනේ බස්සනට කැමති නැහැ, වාහනේ කෑ ගහනවා මේ වාහනේ ඉන්න ඕන. හ්ම්, ඒ හැටි. ඒකලා මේ කින්නෝලෝ යා ත්‍රිවිලර් එකේමලු නිදාගන්නේ. මේ ත්‍රිවිලර් එක තිබ්බොත් නිදාගන්නවලු හොඳට. පස්සේ මේ තාන්ත කල්පනා කරලා මෙයා ත්‍රිවිලර් එක නිදාගන්න නිසා අවසානයේ පරණ වීසි කරපු චැසි විතරක් තියෙන ත්‍රිවිලර් එකක් අරගෙන ඇවිල්ලා ගෙදර ඉස්සරහ සීට්ටයක් දාලා ත්‍රිවිලර් එකක් හදාගෙන. දැන් යා හිතන්නේ මේක නියම ත්‍රිවිලර් එකක් කියලා ඒක තිබ්බහම නිදාගන්නවා. මම හිතන්නේ ත්‍රිවිලර් කාර්යයක් වෙන්නේ නැති. ඒ ත්‍රිවිලර් එකේමනේ බුදියන්නේ. ඒක පුරුදු වෙලා ඉතින් මේ ළමයාත් එහෙමයි. ළමයාත් එහෙමයි. සියල්ල අතහරින්න තියෙන්නේ හැම මොහොතකම සියල්ල අතහරින්න. ඒ සියල්ල කියන වචනේ හරි ගැඹුරුයි. ඒ සියල්ල කියන වචනේට අයිති නොවන දෙයක් නැහැ. අතහැරීමත් අතහරින්න වෙනවා. ඒ සියල්ල කියන සියල්ල අතහරිනකොට අතහැරීමත් අතහරින්න වෙනවා. සියල්ල අතහරිනකොට අල්ල ගැනීම පවණක් නෙමෙයි, අතහැරීමත් අතහරිනවා. එතකොට සියලු ක්‍රියාවන් අතහරින්න වෙනවා, සියලු වචන අතහරින්න වෙනවා. මේ භෞතිකව නෙමෙයි, අධ්‍යාත්මයෙන් සංඥාවෙන් ප්‍රඥාවෙන් භෞතිකව අතහැරලා ජීවත් වෙන්න බෑනේ අපිටනේ. භෞතික අතහරින්නේ අපි සම්පූර්ණම අතහරිනවා. දැන් බලන්න, දැන් ඔබේ බස් එකේ ඔබ ගමන් කරන්නේ, ඔබ ගමන් කරනවා. නමුත් ඇත්තටම ඔබට මේ බස් එක ලයිසන් කරලාද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නකුත් නැහැ. මේ බස් එක සර්විස් කරලාද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නකුත් නැහැ. මේ බස් එකේ ටයර් ගෙවිලාද, මේ බස් එක තව කොච්චර දුර යනවද, දවසට මේ පාරේ කී පාරක් දුවනවද, කොච්චර ආදායම හම්බ වෙනවද, කොච්චර අලාභ විඳිනවද, ලාභ විඳිනවද, මේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ගිය බලන්න ලොකු අතහැරීමකින් ගමනක් යනවා. නමුත් ඒක පිටිපස්සේ ඉන්න කන්ඩක්ටර් ඉන්නවා, එයත් අර අපි යන ගමනමයි යන්නේ. එයා බස් එකේ අයිතිකාරයා කියලා අපි හිතමු. බලන්න එයාට තියෙන බර, අර ඔක්කොමගේම බර එයා ළඟ තියෙනවා. ඒ නිසා අතහැරීමකේ යන මිනිස්සයාට අර බස් එකක අපි අදාළ ස්ථානයට යනවා වගේ හරි සැහැල්ලුවෙන් යන්න පුළුවන්. හොඳයි, බස් එක මගදී කැඩෙනවා. එහෙම නැත්තම් මොකක් හරි අනතුරකට භාජනය කරනවා. ඊට පස්සේ බස් එකට යන්න බෑනේ එතන ඉඳලා. එතන වහම බස් එක නතර කරන්න වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි කිසි කලබලයක් නැහැ. තා බස් එකක් බස්සයි කෙනකල ගියා. අපි හොයලා බලන්නෙත් නැහැ, කෝල් කරලා බලන්නෙත් නැහැ, අනේ බස් එකේ මොකද වුනේ කියලා හොයන්නෙත් නැහැ. මේ මිනිස්සයා තමයි විශ්වාසකන්නේ. ඒ අතහැරීම තුළ කායික වශයෙන්, මානසික වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන් අර වේදනා කියන එක නැති වෙලා යනවා. එතකොට භෞතිකවාදී ක්‍රමවේදයකට බැලුවහම මේ ග්‍රහණය කරපු දෙයක්ම තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මට ඉස්සර අර චුට්ටං කාර් එකක් තිබ්බනේ, චූටි මරුටි කාර් එකක්. දැන් ඕක කවුරු හරි අරන් ගියා, මුදලක් දීලා ඒක අරගෙන ගියා කවුරු හරි. දැන් මං හොයන්නේ නැහැ ඔක සර්විස් කළාද, ටයර් ගෙවිලාද, කොහේ යනවද, මඩවල් වල යනවද, කැලෑවල දානවද, මොකක්වත් මම හොයන්නේ නැහැ. ඇයි හොයන්නේ නැත්තේ? ඒක සංඥාවෙන් ඉවත් කළා. සංඥාවෙන් ඉවත් කළා. ඒ වගේම තමයි ඕනම දෙයක් පිළිබඳව අපි සංඥාවෙන් ඉවත් කළොත් එහෙම ඒක ලස්සනද තියනවද කියලා බලන්නෙත් නැහැ, අවලස්සනද කියලා බලන්නෙත් නැහැ. ඈ, රාග විරාග දෙකම අයින් කරනවා. රාග විරාග දෙකම නිරෝධ කරනවා. ඇලීමකුත් නැහැ, නොඇලීමකුත් නැහැ. කිසිම අදාළත්වයක් මට නැහැ කියලා දන්නවා. මට මොකුත් කියන්නත් බෑ කියලා දන්නවා. දැන් කිව්වොත් එහෙම කෝල් කරලා මේ කාර් එක සෝදලද තියෙන්නේ, ඔක හොඳින් සෝදලා පරීක්ෂම් කරන්න කියලාද? අය හම්දරන්න පිසුද කියලා. ඒක අපි වානේ, දැන් ඒක අපි බලා ගන්න. එච්චරයි. ඒ වගේ තමයි. ඒ වගේ තමයි. ඈ, ඒ වගේ තමයි. හැමදේම ග්‍රහණය කරලා තියෙනකන් තියෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ශරීරයේ පිළිබඳවත් විකුණපු කාරකයක් වගේ දකින්න පුළුවන්. මේ මමත්වයෙන් දුර වුණාට පස්සේ විකුණපු නැති කාරයක වගේ තමයි මමත්වයේ තියෙනකම් ඒගොල්ලන්ට අපේ ලෝම ගහක්වත් හොල්ලන්න බෑ. ඇඟේ හැපුණත් පුදුම වෛරයක්. මොනවා හරි හින්ට් කරනවා, බයින්වා, එහෙම කියන වචන කියනවායි කියලා කියනවා, මට මෙහෙම කළා, ගෑස්සුවා, පැද්දුවා, ඇඹරුවා, ඔය ඔක්කොම කියන්නේ මමංකාරයේ ඉන්න දැනේ. ඉතින් ඒ කිසි දෙයක් අදාළ නැහැ මමත්වෙන් දුරු වුණාට පස්සේ. ඒක ඒගොල්ලන්ගේ වැඩ. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට මානසික වේදනාවක් නෑ. මේ සියලු වේදනාවන් වලට හේතුව මමත්වයයි. සදාහම් මල් කියන ග්‍රන්ථයේ මෙන්න මෙහෙම කියවණක් තියෙනවා. සැනසීම ඔබ සොයා නොයනු ඇත. එය හරිම ආඩම්බරයි. ඔබ සැනසීම සොයා යා යුතුය. සැනසීම ලබා ගැනීම සඳහා ඔබ ළඟ ඇති එක් දෙයක් ඉවත් කළ යුතුය. එනම් මමංකාරයයි. සැනසීම ලබන වෙන මොකක්වත් නැ මේ මමංකාරය කියන විස බීජය තියෙනකම්. කටුව. එහෙම නැත්නම් මාරය. ඉවත් කරනකම්ම සත්‍ය දකින්න බෑ. මමත්වයේ ඇහිං සත්‍ය පේන්නේ නැහැ. පුජ්‍යලත්වයේ ඇහිං සත්‍ය පේන්නේ නැහැ. ඔබ ස්ත්‍රියක් වෙලා බලනකම්, පුරුෂයෙක් වෙලා බලනකම්, කෙනෙක් හැටියට හැඩ ගැහිලා බලනකම් සත්‍ය පේන්නේ නැහැ. කෙනෙක් හැටියට සංඥාව හදන්න නැතුව, කෙනෙක් නැති මට්ටමට සංඥාව හදලා බලන්න සත්‍ය පේනවා. වචන වලින් කියන්න පුළුවන් උපරිම ශක්තියෙන් ඔය කියන්නේ. දැන් ඔක්කොම ටික වචනෙන් කියන්න බෑ. අනිත් එක ඔබේ ප්‍රඥාවෙන් එතනින් එහාට පයින්න ඕන. වචනේ ගෙනියන්න පුළුවන් උප්පරිම කඳු මුඳුනට ගෙනියනවා. කඳෙන් පල්ලෙහාට පයින් එක තමන්ගේ වැඩක්. කඳ උඩ ඉන්න එපා. වචනවල ඉහළටම ගිහිල්ලා හිටියයි කියලා හරියන්නේ නැහැ. එතනින් එහාට පයින්. පුජ්‍යලත්වයෙන් පයින් කම්ම බෑ. කඳෙන් පල්ලෙහාට පයින් මිනිහා පහින්නේ සියල්ල අතහැරෙන්න කියලා හිතලා නේ නේ. ශරීරයක් නැති වෙන්න, රජකමක් නැති වෙන්න, සිටුකමක් නැති වෙන්න, ඔක්කොම නැති වෙයන් කියලා තමයි පන්දෙන් පල්ලෙහාට පයින්නේ. එකක්වත් ඉතුරු වෙන්න කියලා නෙමෙයි. බලන්න මිනිස්සුන්ගේ උද්වේග කර භාවයක් නේද? දැන් ওই කෝච්චි වලට පයින්නෝ. මේ මිනිස්සයම මං හිතන්නේ මේ මිනිස්සයා විසීම තියෙන මහා කර්ම විපාකයක් නේ. මහාරම විපාක විශාල අඬු බඩු කැල්ල පතුරු ගිහිල්ලා මේ කැලි හැලි වලට ගිහිල්ලා මේ මැරෙන්නේ. එතකොට මේ මිනිස්සු ඇත්ත වශයෙන්ම එහෙම මැරෙන එක හොඳයි. මොකද හේතුව ඒ වගේ මෝඩ ජීවත් වෙලා හිටියොත් තා ගොඩක් දෙනෙකුට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ වෙන අය මේ සමාජයට බාධාවක්. ඒ කියන්නේ තමන්ට ආදරේ නැති මිනිස්සෙක් අනුන්ට ආදරේ කරයිද? නෑ. හෑ තේරුණානේ. හා ඒක තමයි කියන්නේ. තමන්ට ආදරය කරන එක තමයි හොඳ. තමන්ට ආදරය කරන. එතකොට මමත්වය කියන, එහෙම නැත්නම් මේ මම කියන පුජ්‍යලයා දුකින් තියන්න කැමති නෑනේ. තමන්ට තමන් ආදරය කරනවා නම් මේ මම කියන පුජ්‍යලයා වේදනාවෙන්, දුකෙන්, කනස්සල්ලෙන්, පීඩාවෙන් තියන්න එයා කැමති වෙන්නේ නැහැ. එතකොට මම කියන පුජ්‍යලයට ආදරේ නැත්තම් එයා අත කපා ගන්නවා නේද? ඔළුවට ඔළුව ගල් ගෙඩියොල ගහ ගන්නවා, කෝච්චියට පයින්නවා, බෙල්ල වැල්ලා ගන්නවා. එතකොට එයාට එයා විපතක් කර ගන්නවා. සමහරట్లాට මම කියන කෙනාට ආදරේ නැත්තම් එයා බය නැතුව ගිහිල්ලා නින්දාවක් වුණත්, අපහාසයක් වුණත්, මොනවා වුණත් මිනිස්සුන්ට ගහනවා, පියෙන් අයින්නවා, මිනිස්සු මරනවා. ඇයි Tamanට මොනවා වුණත් කවන්නේ? සමහර අය කියන්නේ අර එල්ලුම් ගස් හතක ගියත් මං ඕක මෙහෙම කරනවා මරනවා කියන්නේ. අපිට මිනිස්සු කියන අවස්ථාවල් තිබිලා තියෙනවා, ඇහිලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කරන්නේ ඇයි? Tamanට Taman ආදරේ නැහැ. Tamanට මොන වුණත් කමක් නැහැ. අපාය ගියත් කමක් නැහැ. මේ විදිහට නෙවෙයි, හොඳටම තරහ ගියොත් කියනවා මම ඔයාව නයික් වෙලා ඇවිල්ලා කනවා කියනවා. එයා හිතන්නේ නැහැ තමක් නයික් වුණාම තියෙන මේ පීඩාව සහ තිරිසන් ලෝකේ ගැන හිතන්නේ. අර අනිත් මිනිහා කන්න තමයි යෝන කුමාරී. දැන් බලන්න අර ද්වේෂය ඉස්මතු වෙලා තමන් වැහිලා ගිහිල්ලා තමන් නයික් වෙනවයි කියන පීඩාව දකින්නේ නැහැ. ඒක තමයි අන්ධබාල පුතඥන ලෝකේ හැටි. ඒ නිසා තමන්ට තමන් ආදරය කරනවයි කියන එක හොඳ දෙයක්. එක කරන්න ඕන. දැන් අපිට අපි ආදරය කරපු නිසා අපි හිතුවා මොකද වෙන්නේ? මේ මමව මේ දුකින් ගලවන්න ඕන. ඒකයි. ඈ භෞතිකවාදී ක්‍රමයට මමත්වේ නැති කරන ක්‍රමවේදයක් නෙමෙයි මේ කියලා දෙන්නේ. අධ්‍යාත්මික ක්‍රමවේදයක්. එතකොට තමන්ට තමන් ආදරය කරනවා කියලා කියන්නේ තමන් ගොඩාක් සපවත්ව තියෙනවා. තමන්ට තමන් ආදරය කරනවන කියනවා කියන්නේ තමන් ලෙඩ රෝග වලින් ඈත් වෙලා ඉන්න මේ හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්ව ගන්න උත්සාහ කරනවා. හොඳ ආර්ථිකයක් පවත්ව ගන්න උත්සාහ කරනවා. හොඳ මානසිකත්වයක් පවත්ව ගන්න උත්සාහ කරනවා. එයාගේ මනස අපිරිසුදු වෙන දෙයක් එයා කරන්නේ නැහැ. හොරකමක්, වංචාවක්, ප්‍රෝඩාවක් ඒ මොකුත් කරන්නේ නැහැ. මොකද හේතුව මේව කළාම මනස අපිරිසුදු වෙනවා කියලා මේ මම බල්ලා තියෙන එහෙම කරන්න පුළුවන්ද කියලා මට කරන්න අමාරුයි. කළාම හරි පීඩාව. මට බොරුවක් කියලා වුණත් වැඩි වෙලාවක් ඉන්න බෑ. ආයි ඒක ඇත්ත හරි ඇඟෙන්න හරි කියනෝ ඒක. බුරු කියන්න හම්බෙන්නේ නැහැ. ඒක ඒ කියන්නේ මේ ඇත්තක් කිය යුතු තැන බොරුවක් කිව්වොත් විතරයි. එහෙම නැතුව ඉතින් මේ හතුරෙකුට ඇත්ත කියන අවශ්‍යතාවයකුත් නැහැ. නේද? නිකම් මේ Tamanට පීඩාවක් ඇති වෙන විදියට ඇත්ත කියන්න උවමනාවකුත් නැහැ. එහෙම කියන්න උවමනාවකුත් නැහැ. සතුරන්න ඇත්ත කියන්න උවමනාවකුත් නැහැ. ඒක පිළිවෙලෙන් පිළිවෙල වෙනස් වීමේ සහ ස්ථානෝචිත ක්‍රියාවලියක් ඇතර තියෙන එතන දැනෙන විදියට එතන ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව මෙන්න මේ විදියට ක්‍රියාත්මක වෙනවයි කියලා කියන්න බෑ. මම හැමතිස්සෙම ඇත්ත කියනවයි කියලාම කියන්න බෑ. බොරු කියනවයි කියලා කියන්නත් බෑ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ඇත්ත කියන්නේත් නැහැ බොරු කියන්නේත් නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට කියන දේවල් ඒ අවස්ථානුකූලව නේද? ජල දහරාවක් වෙන විදිහට බහගෙන යනවා. අර වඩු බාසුන් නැහැලගේ ක්‍රමයට එන විදිහට ගහ උළුස්ස කියලා ජීවිතේ රැගෙන යන සාර්ථකත්වේ කරා. ඈ ඒක තමයි වැදගත්. කම කියලා කියන්නේ ඊට පස්සේ එතන පුජ්‍යලත්වයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපේ මේ බෞද්ධ සමාජයේ මෝඩ සමාජයක් බවට පත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ බොරු කියන්නේ. අනිත් අයත් බොරු කියන්නේ නැතුව ඇති කියලා හිතනවා. නමුත් අනිත් ආගමිකයන්ට ගොඩක් අයට මේ බොරු කියන්න එපා කියන ශික්ෂාවක් නැහැ. ඕන තරම් කියන්න පුළුවන් තරම් පට්ටපල් බොරු කියන. ඔක්කොම කරලා නෑනේ මන් දන්නේ නෑනේ. මං හිතන්නේ වැරදිලා කියවිච්ච එකක් වෙන්නේ නැද්ද කියලා උඩින් බේරෙනවා. නේද? අපි එහෙම දකින්නවනේ අර මාධ්‍යවල දේශපාලන සාකච්ඡාවල හැරෙම ඒ බේරෙන අපූර්ව ක්‍රම තියෙනවා. එහෙම නැත්තම් එයා නෙමෙයි ඒක වෙන කෙනෙක්ව අල්ලනවා. එහෙම නැත්තම් මොනව හරි කියලා බේරෙන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ අර මුසාවාදයේ කියන එක ප්‍රශ්නයක් කරගන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකට පාත්‍ර වුණාට පස්සේ හද සාක්ෂියක් නැති වැදිරින් මලාට පස්සේ අපි මොනව කළන් දෙයියෝ අතරට යනවායි කියන හිතන විශ්වාසය නිසා. දැන් තමන්ගේ දෙයියෝ හැමතිස්සෙම ඉන්නේ හෘද සාක්ෂිය තුලයි හදවත තුලයි. ඔබව පුච්චන වගේ සුළු ස්වභාවයක් ඔබේ හදවත තුල තියෙනවා නම් ඒ කියන්නේ ඔබ අපායේ ලක්ෂණ එයා දාගෙන තියෙනවා. ඔබේ හිත බොහොම ප්‍රබෝධයෙන් දිව්‍ය ලෝකයක වගේ ප්‍රසාදයෙන් ප්‍රමුදිතව ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ දිව්‍යමය ස්වභාවයකට දිව්‍යම ලෝකයක් කියලා කියන්නේ මේ කොහක්වත් තියෙන ලෝකයක් නෙමෙයි. එයාට මැවෙන පුංචි සිහින ලෝකයක්. ඔන්න ඒකයි කියන්නේ අර මට්ට කුණ්ඩලි දිව්‍ය රාජ්‍ය දිව්‍ය විමානයත් එක්ක ආවා කියලා කියන්නේ ජේතවනාරාමෙට. ඒක එයාට වෙනම විමානයක් නැවෙනවා. ඒක එක එක ස්වරූප වෙන්න පුළුවන්. ඇත් ස්වරූපයක් වෙන්න පුළුවන්. මනුෂ්‍ය ස්වරූපයක් වෙන්න පුළුවන්. වෙන වෙනත් ස්වරූප වෙන්න පුළුවන්. ඒ ස්වරූපය තුල හිතෙනවා. ඒ දිව්‍ය ලෝකේ කියලා කියන්නේ එහෙමයි. දැන් මම දිව්‍ය ලෝකයේ හිටපු කෙනෙක්ව පිළිබඳව තොරතුරු දැනගත්තාම ඇතෙක් හැටියට සුදු ඇතෙක් හැටියට ඉන්න පරිවාරක දෙවියෙකුට මේ මල් සපයන කෙනෙක් හැටියට පැන් එහෙන කෙනෙක් හැටියට ඉන්නවා. ඉතින් මේ ඇතාටත් පුදුම පහසුකම් තියෙනවා. මොකද ඇතා හිතනකොට මට ලස්සන ගුරුපාරක් දිගේ ගිහිල්ලා නෙළුම් මල් පිච්ච විලකට පැනලා නාන්න ඕන කියලා. එයාට මේ දේවල් ඔක්කොම වෙනවා. ඔබ හීනෙන් එහෙම ඒවා දැකලා ඇතිනේ. ආන්න හරි. ඒ නිසා සිහිනයක් වගේ තමයි දිවි ලෝකයක් කියන්නේ සිහිනයක්. හැබැයි එකපාරට අවදි වෙනවා. අවදි වෙනකොට ආයේ ඊළඟ මානසික ගුණයට චේතනාවට අනුව ඊළඟට උපකර්මක හැටියට තියෙන දේවල් ආයේ විපාක දෙන්න පටන් ගන්නවා. ඒ නිසා පළමෙනි එක තිබුණේ දිව්‍ය ලෝකයක ගුණයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මැකෙනකොටම තිබ්බොත් තිරිසං අපායි ගුණය ඊළඟට එතෙන්ට යනවා. අර දැන් හීනේදි අපිට උමනා දෙයක් කරන්න බෑනේ. අර හීනේ ගලාගෙන යන විදිහට ගලාගෙන යනවා. ඒ වගේම තමයි දිව්‍ය ලෝකෙදි පින් කරන්න බෑ කියන්නේ ඕකයි. ඒක අර සිහිනේ වගේ ගලාගෙන යනවා මිසක් එයාට ඕන දෙයක් කරන්න බෑ. ඒ ඔක්කොම කරන්න පුළුවන් තන මනුස්ස ලෝකේ. පව් ඕනනම් පව් කරන්නත් පුළුවන්, පින් කරන්න ඕනනම් පින් කරන්නත් පුළුවන්. හයි ස්පීඩ් යානයක් වගේ ඕන දිහාවකට යන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්, නිවන් පුරේටම යන්න පුළුවන්. අවීචි මහා නරකෙටම යන්න ඕනනම් එහෙට යන්නත් පුළුවන්. බොහොම වේගවත් වාහනයක් මනුස්ස ආත්ම භාවය කියන එක. දැන් ඔබ ළඟ තියෙන සසර යන පුජ්‍යලත්වයක්. ඒක නැති කරගන්න. මේක සතේ පුජ්‍යලෙන් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. පුජ්‍යලත්වේ නැති වෙන විදියට චින්තනයේ කොට නගන්න, දර්ශනයේ කොට නගන්න, ඥානනයේ කොට නගන්න කියලා කියන්නේ. චින්තනයේ නැති වෙන විදියට චින්තනයේ කොට නගන්න. එතකොට ඒක චින්තනයක්ද? කියන ප්‍රශ්නේ හොයන්න ඕන. මොන කතාවක් තියෙනවා මේ කතාව මේ කියන්න ඕන කියලා මම මතක් වුණා. දැන් ළඟදිම ලෝකෙම අවල තියෙන 1500 ගානක් වගේ ඇතුළත ලෝකෙම අවල තියෙන අල්ලාදෙයෝ. එයාට 2014ක් වගේ කාලය තුල ලෝකෙම අවල තියෙන ගෝඩ්. ඊට පස්සේ 2600කටත් එහා ලෝකෙ මැව්වේ මහා බ්‍රහ්මන්. ස්ටෙප් බයි ස්ටෙප් සෑහෙන ප්‍රමාණයක් මේක මවල තියෙනව නේද? ඔව්. ඒ තාම හිටානෙද්දත් කවුරු හරි මවයි. දැන් මම පහුගිය දවස් අර ලක්කඬ ගුවන් විදුලි මා අලුත් ආගමක් නිර්මාණය කරන කතාවක් එහෙමත් කිව්වා නේද? ඔව් නේද ඒක? ඔ මා අලුත් ආගමක් නිර්මාණය කරනවා. ඒකේ දෙවියන් ලෝ මවන්නේ ඒ දෙවියන්ගේ නම චකබ්ලාස්. එතැන් මේ ලෝ මවන ලද්දේ චකබ්ලාස් දෙවියන් විසින්. ඊට පස්සේ මගේ ශ්‍රාවකයන්ට මම කියනවා චකබ්ලාස් කියා දවසට 10 පාරක් කෑ ගහන්න ඕන. ඊළඟට කියනවා උප්පරිම බඩිකිරි අවස්ථාවකදී අන්‍යාගමික ආහාරයට සුදුසුයි කියලා කියනවා. හොඳයි නේ? ඉතින් වාසිදායක අපි වැත්තට වාසි වෙන විදිහට තියෙනවා. ඒකට අන්‍යාගමිකයන් හොරගම් කරගත්තට කමන්නේ කොච්චරද කියනවනම් ගොඩක් බඩිකින් වුණොත් ආහාරයට සුදුසුයි කියලා දානවා. කොහොමද වැඩේ? දැන් එහෙම ආගම් තියෙනවනේ ලෝකේ. ඒ නිසා මේකට අනුමැතිය හම්බුවේ කියලා අපි විශ්වාසයෙන් බලාගෙන ඉඳිමු. හොඳයි. මම හිත ඔක්කොම බැඳින්න කැමති වෙයි. මොකද හේතුව ඉතාලි වාසිදායක සංකල්ප තියෙන නිසා. ඊට පස්සේ මේ ලෝකේ ඉස්සල්ලාම මැව්වේ කවුද? මහා බ්‍රහ්මන්. එතකොට මහා බ්‍රහ්මන් කියන කතාවයි මේ බුදුහාමුදුර අතරේ පොඩි සාකච්ඡාවක් ඇති වෙනවා. මේ දවසක් මහා බ්‍රහ්මයා ඇවිල්ලා කියනවා දැන් ওই ලොකු ලොකු අය අතරත් පොඩි පොඩි සෙල්ලම් තියෙනවනේ. ඉතින් මේ ලෝකයේ මැව මහා බ්‍රහ්මන් සහ බුදුහාමුදුර කියලා කියන්නේ ලෝකේ තින් ඉහෙළම ඉන්න දෙන්න. ඉතින් ඒගොල්ලෝ කිව්වා අපි මේ නිකන් ඉන්න වෙලාවේ මේ අපි හැංගිමුත්තන් සෙල්ලමක් කරමු කියලා කිව්වා. දැන් පොඩි පොඩි අයත් එක්ක මේ කතා කරලා වැඩක් නැහැ. ඉතින් අපි කහ සමාන දෙන්නේ ඔබ වහන්සේ සරුවච්චන ප්‍රඥානේ තියෙන කෙනෙක්, ඕන තැන දකින්න පුළුවන් කෙනෙක්, මමත් මුළු ලෝකෙම මවපු වැඩකාරය මම. ඒ නිසා අපි දෙන්න පොඩි හැංගිමුත්තන් සෙල්ලමක් කරමු. ඉතින් බුදුහාමුදුරුවෝ එකග වුණා. එදින එකඟ වෙලා ඊට පස්සේ කිව්වා හරි මං ඉස්සෙල්ලම හැංගෙන්න මේ අල්ලන්න කියලා කිව්වා. මහා බ්‍රහ්මයා කිව්වා මම හැංගෙනවා. අල්ලන්න මාව ඇවිල්ලා දැන් හැංගි මුත්තසේ ළඟ ගල්ලා තියෙනවනේ පොඩි කාලේනේ. ඔන්න මං හැංගෙනව 10ට ගණන් කරනකන් ඉඳලා හැරලා ඇවිල්ලා අල්ලන්න ඕන. ඉතින් ඔන්න ඉතින් ඒක 10ට 100ට ගණන් කරලා ඒ ඇවිල්ලා අල්ල හොයන්න ඕන. දැන් මහා බ්‍රහ්මයා හැංගෙන්නේ නිකන් ගෝනිපල්ලේ හැරේ මේ නෙමෙයි. නේ බැරලස්සේ නෙමෙයි. දැන් පොඩි දොර මහා බ්‍රහ්මයා ඕන තැනක ඕන ඕන වෙසක් මවා ගන්න පුළුවන් කෙනා මේ මහා බ්‍රහ්මයා කියන්නේ. ඒකල කොයි විදියට හැංගෙයිද කියලා හිතා ගන්න පුළුවන්ද? හරියේ නැහැ. මෑ කර වැඩි හිමාල පර්වතයේ අරගෙන අර අර කෑම වහන වට්ටිය දෙන්නේ එහෙම ගල්ලා පැත්තකින් තිබ්බා. හිමාල පර්වතයේ අරගෙන කෑම වහන වට්ටියක් වගේ පැත්තකින් තිබ්බා. තියලා ඉවරලා ඒක මැද චූටි දිය වගුරක් තියෙනවා. හරිද? ඒ දිය වගුරු මඩ වගුරක් තියෙනවා. මේ මඩ ඇස්සේ ගෙම්බෙක්ගේ වේශයක් අරගෙන අර මඩ ඇස්සේ රිංගල හැංගිලා ආයි මේක තියාගත්ත උඩින්. දැන් හොයන්නකෝ වැඩි. දැන් හොයන්නකෝ දැන් ඉතින් හිමාල පර්වතයේ මැද දැන් ඉතින් කඩලා බිඳලා හොයන්න දැන් බුදුහාමුදුරුත් ඇවිල්ලා ඉතින් අරක වට්ටියක් වගේ අරන් තිබ්බේ නැති වුණොත් හොයාගන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ එකපාරටම ඇස් ඇරලා බලනකොටම හරි මෙන්න මහා බ්‍රහ්ම ගෙම්බෙක්ගේ වේශයක් අරගෙන ඉන්නෝ. දැන් කියන්නෙත් නැහැ මෙහෙම අල්ලලා ගත්තත් මේ ඔක්කොම ගෙම්බෝ එක වගේ මේ ඔබ මහා බ්‍රහ්මයේද කියලා කියන්නෙත් නැහැ දිලිසියෙන්. එදින බුදුරජාණන් වහන්සේ කර වැඩි හරියටම දැකලා ඉවරලා මේ හිමාල පර්වතය අයින් කළා. අර ගෙම්බගේ කණින් අල්ලලා අරගත්තා. අරගෙන ඉවරලා ආ මේ ඉන්නේ ගෙම්බ කොච්චර හිටියත් මේ තමයි මහා බ්‍රහ්මයා කියලා වෙව්වා. ඊට පස්සේ හරි කණින් අල්ලගෙන ඉන්නේ අතාරින්න ඕක බොහොම වේදනයි. අතාරින්න ඕක බිමින් තියන්න කිව්වා. තියන්න කිව්වට පස්සේ යන්න ආයි මහා බ්‍රහ්මයාගේ වේශයට ඇවිල්ලා හරි කිව්වා දැන් හරි ඔබ වහන්සේ දැන් හොයාගත්තනේ හරි. ඊට පස්සේ මෙයා ඊළඟ අභියෝගය මොකද්ද හැංගි මුත්තන් ගන්නකොට අනිත් එක්කෙනාටත් හැංගෙන්න අවස්ථාවක් දෙනවනේ. ඊට පස්සේ මහා බ්‍රහ්මයා කිව්වා හරි දැන් ඔබ වහන්සේ හොයාගත්තනේ මාව. මම හොයාගත්තා හරි මම ඒක පිළිගන්නවා. ඒ වුණාට මේ හොයාගත්ත එක නම් හරි ඒ වුණාට අර කණින් අල්ලපු එක කිසිම සදාචාර සම්පන්න නැති වැඩක් කියලා කිව්වා. ඊට පස්සේ මේ එහෙම කතාවක් කිව්වා. හැබැයි පොඩ්ඩක් හොඳින් පරීක්ෂා කරලා බලන්න ගෙම්බෙක් අහුවෙච්ච වෙලාවක මොකද අහුවෙන්නේ? ඈ? ඈ? කම්පෙත්තක් තියෙනවද ගෙම්බට? කම්පෙත්තක් නැහැ. හරිද? ඉතින් ඒවා බොහොම ගැඹුරු කතා. මේක නිර්වාණය අවදි කරන ගැඹුරු කතා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා හැංගෙන්න කියලා. බුදුරජාණන් වහන්සේත් හරි මම බාරගත්තා. හරි. ඉතින් ඔබ හැංගුණාන මාත් හැංගෙන්න එපා කියලා හැංගුණා. දැන් මහා බ්‍රහ්මයා හොයනවා. හොයාගන්න බෑ. කොහෙද හැංගෙන්නේ නැත්තේ? මුළු විශ්වයම පේන කෙනෙක් මහා බ්‍රහ්මයා කියලා කියන්නේ මුළු ලෝකෙම පේන කෙනෙක් හිමාල පර්වතයට ඇඟල ඒකමද ඕන වේශයක් මවාගෙන හැංගෙන්න පුළුවන් ගෙම්බෙක් වුණ මිනිසයා කොහෙද හැංගෙන්නේ නැත්තේ? ආ මම මේ කතාව කියලා දෙනවා ඊට කලින්. ඊට පස්සේ මහා බ්‍රහ්මයාගේ මොකද කරේ? මහා බ්‍රහ්මයාගේ මේ ඇහි සැඟුණා. එහෙම නැත්තම් මේ ඇහි පිහාට චූටි වේශයක් අරගෙන හැංගුණා කියලා කියනවා. දැන් පොඩි එහෙම නැත්තම් ඇහැ තුලම මේ සැඟුණා. දැන් මේ ඇහැ මායි මේම මොනවා හරි අපේ ගෑවොත් එහෙම කවුරු හරි. නේද? චූටි දෙයක්. නේද? දැන් අපි හිතමුකෝ අර පොඩි තියෙන ওই ඩිස්නි ගහන මේවා පොඩි කෑලි වර්ග හරි මේ ওই කෑල්ලක් කාට හරි කියලා මම ඕක හොයනවා කියලා මේක කොහේ හරි හංගනවා ඕක හොයාගෙන එන්න කියලා පොඩි රත්තරන් මේවි කැලලා අපි මුකරන වැඩි මේ ඇහැ හරි බොරු නිකන් ඔහම අත ගන්න ගමන් මොන්නේ නැහැ පිනනෝ කියලා මේ මෙතන අලවනෝ ඇලෙවට පස්සේ ඉතින් යා කොහේ හෙව්වත් හොයාගන්න බෑනේ රත්තරන් කැලල ඈ අර පොඩි දුහිල්ල වගේ කැලල ඒක මේ ඇහැ ළඟ තියෙනවා. එතකොට මහා බ්‍රහ්මයා හැමතැනම හොයලා දැන් අපි උනත් හැංගි මුත්තන් ගහලා හොයලා හොයා ගන්න බැරි වෙනකොට කියනවා ඉන්න තැනකින් එන්න කියලා කියනවා. එයා දිනු. ඉතින් මහා බ්‍රහ්මයා හෙව්වා හොයා ගන්න බැරි වුණා ඉන්න තැනකින් එන්න කියලා කිව්වා. ඊට පස්සේ මහා බ්‍රහ්මයාට කිව්වා බ්‍රහ්මයේ මම හිතියේ ඔබ සමීපේමයි. ඔබ දැක්කේ නෑ. ඒ වගේ ඔය ඇත්තොත් මහා බ්‍රහ්මවරු තමයි. ඔය සීලු දෙනාත් මහා බ්‍රහ්මවරු, බණහන ඔක්කොම ටික මහා බ්‍රහ්මවරු. බුදුහාමුදුරුව හැංගිලා ඉන්නේ. ඔයගලන්ට හොයන්නයි තියෙන්නේ. හෑ බුදුහාමුදුරුව හැංගිලා ඉන්නේ ඔයගලන්ට හොයන්නයි තියෙන්නේ. හැබැයි හොයන දිහාවෙ නෙමෙයි බුදුහාමුදුරුව ඉන්නේ. දැන් මහා බ්‍රහ්මිය වගේ හෙව්වොත් හොයන්න බෑ. ඉතින් අර බුදුහාමුදුරන්ගේ අනුශාසනය අරගෙන තමා තුළ තමා සමීපේම තමාගේ ඇස පරීක්ෂා කරලා බැලුවනම් බුදුහාමුදුරුව හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්, පුළුවන්. තමාගේ ඇස පරීක්ෂා කරන්න. එතනයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. මේක නිර්වාණ ධර්මය පැහැදිලි කරන්න හදපු ලස්සන කතාවක්, කතාන්දරයක්. එතකොට මහා බ්‍රහ්මෙක් ඉන්නවද? මහා බ්‍රහ්මෙක් නෑ. බ්‍රහ්ම රාජවරුන්ට පින් දෙනවා, ගටිකාර බ්‍රහ්මයට පින් දෙනවා. මහා බ්‍රහ්මය ඇවිල්ලා ආරාධනා කරන පට්ටපල් බුරු කියන තරම් Hindu ධර්මය ඇවිල්ලා මෙහෙ පතුරවන තරම්. ඉතින් බුද්ධාගමයි කියලා විශාල ඒගොල්ලන්ට ප්‍රසාදයකුත් තියෙනවා. ඉතින් අනිත් ආගමයි කියන්නේ ඊළඟට කියනවා ඒගොල්ලෝ විශ්වාස කරන එක බොරුයි කියලා. එහෙනම් බෑනේ. එහෙනම් ඉතින් බලනකොට ඔක්කොම ඇදහිලිකාරයෝ, කොහොම විශ්වාසවන්තකාරයෝ. ඒව නැහැ කියන්නත් නෙමෙයි තියෙන්නේ, තියනවා කියන්නත් නෙමෙයි තියෙන්නේ. අර ඇමරිකානු විශ්වවිද්‍යාලයක දරුවෙක්ගෙන් ඇහුවාම ඒ දරුව දුන්න උත්තරය තමයි ලෝමැව් දෙවියන් ගැන ඔබ මොකද හිතන්නේ කියලා කිව්වාම ඒ දරුව කියන්නේ ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ. ඉන්නවා කියපු අයට ඉන්නව මොකද්ද සංකල්පය? නැහැ කියපු අයට නැහැ මොකද්ද සංකල්පය? හැබැයි මේ සංකල්පය අතික්‍රමණය කරපු කෙනාට ඉන්නවා කියන එකත් ඇත්තක් නෙමෙයි, නැහැ කියන එකත් ඇත්තක් නෙමෙයි. අපි ඔය පූර්ණ නිදහස කියන පොතේ ඒක තියෙනවානේ. ඔව් ඒක තියෙන තාම පැහැදිලි. ඉන්නවයි කියන්නේත් මොඩියෝ, නැහැ කියන්නේත් මොඩියෝ. පැහැදිලිවම ඉන්නවයි කියන්නේත් මොඩියෝ, නැහැ කියන්නේත් මොඩියෝ. අපිට හිටියක් කවන්නේ නැතක් කවන්නේ නැහැ. ඉදියක් කමන්නේ නැතක් කමන්නේ. මෙතන සහනශීලීත්වයක් ඇති කරගන්නයි ඕන. මෙතන සහනශීලීත්වයක් ඇති කරගන්නයි ඕන. ප්‍රායෝගික සහනයක් ඇති කරගන්නයි. ඉතින් බලන්න ඔබේ ඇහැ පරීක්ෂා කරන්න නැතුව වෙන කොහේ පරීක්ෂා කළත් වැඩක් නැහැ. ඇහැ අඳුරටපත් වෙලා තියදී වටේ තියෙන භාණ්ඩවලට දොස් කියලා වැඩක් නැහැ. ඒව හරියට පේන්නේ නැහැ කියලා. ඇහැ ඒ පෙනීම නිවැරදි කරගන්න ඕන. ඒසා නිවන් දර්ශනය මතුවන්නේත් අවිද්‍යා දර්ශනය මතුවන්නේත් ඔබේ ඇස තුලින්. ඇස කිව්වට මස ඇස තියෙනවා, ප්‍රඥා ඇස කියනවා, විද්‍යා ඇස තියෙනවා, ආලෝක ඇස තියෙනවා, සම්මියක් ඇස තියෙනවා. සම්මියක් ඇසටපත් වෙන්න ඕන. සම්මියක් ඇසින් ලෝකය දකින්න මට්ටමට එන්න ඕන. වර්ධනය කරගන්න. හැම තිස්සෙම තමන් විමසන්න, තමන් දරන්න. හැම තිස්සෙම ධර්මයේ පුළුවන් තරම් දකින්නකම්ම කැප වෙන්න. විශ්වවිද්‍යාලයක උපාධියකට කරන කැපවීම ඔබ කරන්න. එතකොට සංඥා නිරෝධය වෙනකම්ම, සලායතන නිරෝධය වෙනකම්ම, පස්ස නිරෝධය වෙනකම්ම, භව නිරෝධය වෙනකම්ම බලන්න. සියල්ල අතහරින්න. සබ්බේ සංඛාරා අනිච්චා. අනිත්‍යන සත්‍තතේ චන්දෝ පහා ධම්මෝතේ. අනිත්‍ය නම් ප්‍රහාණය කරන්න. දැන් අනිත්‍ය ප්‍රහාණය කරන්නේ අපේ කට්ටිය මොකද කියන්නේ? අනිත්‍ය අල්ල ගන්න කියනවා. එහෙම නැත්නම් අනිත්‍ය අනිත්‍යයි කියලා හිත හිතා ඉන්න කියනවා. ලංකාවේ බෞද්ධයන්ට තියෙන අනිත්‍ය සංකල්පයක්. අනිත්‍ය ඍණාත්මක කරගෙන තියෙන්නේ. අනිත්‍ය උපාදාන කරගෙන තියෙන්නේ. අනිත්‍ය අවිද්‍යාවක් කරගෙන තියෙන්නේ. අනිත්‍ය සංකාරයක් කරගෙන තියෙන්නේ. අනිත්‍යට නාම රූප දෙකක් දීලා තියෙන්නේ. අනිත්‍ය සලායතන වලට අරගෙන තියෙන්නේ. අනිත්‍ය ස්පර්ශ කරගෙන ඉන්නේ. අනිත්‍ය ඔලුඩු තියාගෙන ඉන්නේ. අනිත්‍යතාවයේ පිවිසියා කියලා කියන්නේ නිට්ඨය කියන වචනේ ප්‍රතිවිරෝධක වචනේ අනිත්‍ය. ඒ කියන්නේ නිට්ඨය කරගන්නේ නැහැ. ඔව්. ඒතකොට නිට්ඨය කරගන්නේ නැති එක අනිත්‍ය කරගන්නවයි කියලා කියන්නේ කැඩෙනවයි බිඳෙනවයි කියලා සංකල්පයකට පත්වීම නෙමෙයි. මේවා පිළිකුල් කියලා සංකල්පයට පත්වීම නෙමෙයි. ඒ නිසා තේරෙන දහමක් ඔස්සේ ඉන්ද්‍රිය සාපේක්ෂිත දහමක් ඔස්සේ මොනම පඬිතෙකුට වන්දනාවක් දකින්න බෑ. ඉතින් මේ ධර්ම කරුණු ටික මේ රටේ ඉන්න ඔය හඬා වැළපෙන අමුතු බුදුගුණ කියන බුදුහාමුදුරුයි කියලා කෙනෙක්ව පුජ්‍යලත්වයකින් විශ්වාස කරගෙන අනිත් ආගම් වල වගේ අදහන යදින යාඥා කරන අය මේ ධර්මයේ දැක්කොත් සැබෑ බුදුහාමුදුරු අඳුන ගන්නවා. එසේ අඳුන ගනිත්වා කියන ප්‍රාර්ථනාව අපි නිතරම කරනු විශේෂයෙන් ස්වාමින් වහන්සේලා. ස්වාමින් වහන්සේ නමක් දකින්නවා කියලා කියන්නේ ගියෝ 10000ක් දැක්කා වගේ. හරියට බණ කියන්න පුළුවන් හාමුදුරුවනේ දකින්නවා කියන්නේ ගියෝ 10000ක් දැක්කා වගේ. ඒක හරි වටිනවා. ඉතින් මේ ආරංචියේ යත්තන්ට ලබා දෙන්න ඕන ධර්මයේ මතු වෙලා තියෙන අසත්‍යවාදී සංකල්ප ප්‍රවෘත්ති විකාශ පොත්වල තියෙන මතවාදවල හීන ලෝකවල රැඳිලා ඉන්නවට වඩා ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් අධ්‍යාත්මික ගවේෂණයක් තුළින් තියෙන පුළුල් වහන්න එක පාඩ කලබල වෙන්නේ නැතුව මගේ දේශනා ටික ඔක්කොම අහන්න. අහනකොට ඒක ඇතුලේ තියෙනවා නම් මෙතන වෛරය, මෙතන ක්‍රෝධය, මෙතන ඊර්ෂ්‍යාව තියෙනවා නම් අපිට පෙන්වලා දෙන්න. හරි දේශනයක් කියලා කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ නිවා දමන දෙයක්. ඒ නිසා අපේ සද්ධර්මයේ පරම පවිත්‍ර බලාපොරොත්තුව සහ සද්ධර්මයේ ගලාගෙන යන්නේ ලෝභ, ద్వේෂ, මෝහ නිවෙන ක්‍රමවේදයටයි. ලෝකයට ඇත හෝ නැත කියන සංකල්පයක් දෙන්න ඇවිල්ලා නැහැ අපි. ඇත කියන සංකල්පයක් නැතේ, නැත කියන සංකල්පයක් නැතේ කියලා සංකල්පයක් හදන්නත් අපි ඇවිල්ලා නැහැ. මොනම ආකාරයක සංකල්පයක්වත් ගොඩනගන්න අපිට උවමනාවක් නැහැ. සම්මා සංකප්පයට එන්න ඕන. සම්මා දිට්ඨියට එන්න ඕන. සම්මා වාචාවට එන්න ඕන. වචන මුකුත් නැහැ, සංකල්ප මුකුත් නැහැ, දෘෂ්ටි මුකුත්ම නැහැ. හිස් නැහැ. නොසිස් නැහැ. එහෙනම් මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ. එහෙමත් නැහැ. එහෙමත් නැහැ. ඉතින් මේ අපූර්ව ධර්මයේ වචන වලින් එහාට පැනගෙන ගියාට පස්සේ තමයි ධර්මයේ රසය දැනෙන්නේ. වචන වලින් එහාට පැනගෙන ගියාට පස්සේ තමයි ධර්මයේ රසය දැනෙන්නේ. වචන වල ඉන්නකම් දැනෙන්නේ අර විද්‍යාත්මක න්‍යායාත්මක දර්ශනේ පමණයි. සම්මයක් ඇසේ දර්ශනේ පහළ වෙන්නේ එතනින් එහාට ගියාට පස්සේ එතන බොහොම සොඳුරු බවක් තියෙන්නේ. ඉතින් ආයි ඉන්ද්‍රයන් වලට ස්පර්ශ වෙලා ඇවිල්ලා සාමාන්‍ය විදිහට දකින්නත් පුළුවන්, අර ලෝකෝත්තරම විදිහට දකින්නත් පුළුවන්. ඉතින් මේ ලෝකෝත්තර සත්‍ය මුලින්ම අතු කරගන්න ඕන. ඊට පස්සේ එතන ඉඳලා තමයි භාවනා වශයෙන් වඩන්න තියෙන ලෝකෝත්තර සත්‍ය, ලෝකෝත්තර අවබෝධය වඩන්න ඕන. ඒක තමයි කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ. ඒකයි කුසලයේ වඩනෝ කියන්නේ. ඒකයි කුසලයේ වඩනකොට තමයි සස සංයෝජන තවත් දිය වෙන්නේ. ඒ කුසලයේ අවබෝධ කරගන්නවත් එකම සංයෝජන තුනක් අහෝසි වෙනවා. ඊට පස්සේ අනිත් සංයෝජන ටික දිය වෙවි ගිහිල්ලා සම්පූර්ණ කය අතහැරලා නිරෝධ සමාපatti ගුණයට පාත්‍ර වෙනවා. කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වෙනවා. කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ ඒක පුරුදු පුහුණු කරගනිමින් ජීවිතේ පවත්වමින් ඇති කියලා හිතපු දවසක මේ කයත් මහා නබල පහනක් නිවි ගියක් වෙන්න යනවා. එහෙම නැත්තම් ඒක නෑ. ඒ සත්‍ය අවබෝධයේ හේතු කරන කොටගෙන අන්තගාමී ලෝභ ద్వේෂ මෝහ මදමාන ඉරිෂ්‍යා කියන උපදින් නැති නිසා සතර අපහායෙන් නිදහස් වූ නියතෝ සම්බෝධි පරායනෝ. ඒක මේ හතක් යනවායි දෙකක් යනවායි එහෙම කතාවක් නෑ. නියත සම්බෝධි පරායන ගුණයක ඉන්නවා. ඒක 7යිද 8යිද 10යිද 100යිද කියලා එකක් නැහැ. ඒ 7යිද 8යිද 9යිද 10යිද කියලා කතාව ඒකට දාන්න පුළුවන් කමක් නැහැ. දැන් මගෙන් අහනවා කවුරු හරි අතුරුගිරියට යන්න කොච්චර වෙලාවක් යනවද කියලා. මං කියනවා විනාඩි යනවා නම් විනාඩි 10කට විතර ඇතුළත යන්න පුළුවන් කියලා. යනවා නම් විනාඩි 10ක විතර ඇතුළත යන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සයා ගිහිල්ලා මේ මගට ගිහිල්ලා තව යාළුවෙකුත් හම්බෙලා කතා කර කර ඉන්නවා. ඉතින් එහෙම කිව්වොත් අර මම මේ 10කින් යන්න පුළුවන් කියපු ගමන 10කට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ යාළුව ඊළඟට අපි කෑම ටිකක් කාලයන් කියලා හෝටලේ නතර කර ගන්නවා. ඒ කෑමත් කනවා තව පැය එකමාරක් විතර. ඒකවල විනාඩි 10කින් යනවද? යන්නේ නැහැ. හැබැයි මම කියනවා යනවනම් ඔබට විනාඩි 7කින් යන්න පුළුවන්. ඒ යනවනම් මග නතරේලා හෝටල් වල කනවනම් ඔබට තව පැයක් දෙයක් වුණත් ඉන්න පුළුවන්. යනවනම් යන්න පුළුවන්. උඩරිම ඈ ඒ කියන්නේ අර දැන් අර මෙහෙමත් දීලා තියෙනවානේ දැන් සතර සතිපට්ඨානේ වඩනවනම් හත් දවසකින් නිවන් දකින්න පුළුවන්. එහෙම බැරි නම් තුන් මාසකින් නිවන් දකින්න පුළුවන්. තුන් මාසකින් බැරි නම් හතකින් දකින්න පුළුවන්. අවුරුද්දකින් දකින්න පුළුවන්. බැරි නම් අවුරුදු දෙකකින් දකින්න. එහෙම නැත්නම් අවුරුදු 10කින්. ඈ එහෙම දීලා එහෙම නැත්නම් මරණාසන්න මොහොත හරි දකින්න පුළුවන් කියලා තියෙනවා. එහෙම නේ තියෙන්නේ හත් දවසකින් කියලා කිව්වට සමහරලාට මේ ශනේ දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව වැඩි වචන උපාදාන කරන්න බෑ. ඒව සරල සිද්ධි. කියන දැන් බෝසත් කෙනෙක් ආවේ සම්මාදිට්ඨියටපත් වෙලා සාරාසංගේ කල්පලක්ෂ්‍ය දීපංකර පාදමූලේ ඉඳලා ඉන්නේ සම්මාදිට්ඨියටපත් වෙලා. සරියුත් මොගලන් ආනන්ද නන්ද රාහුල ආදී මේ මහා බෝසත්තුරු ආවෙත් සම්මාදිට්ඨියටපත් වෙලා. ඒගොල්ලන්ට ධර්මයේ රසය ආරංචි එනකොටම මේ මැස්සෝ පැණි මුට්ටියට ලං වුණා වගේ හොස් ගාලා ලං වෙන්නේ. ඇයි? ක වචනේ කියනකොටම සොරය කියනකොටම තේරෙනවා මේ මම අඳුරන කෙනෙක්. දැන් බලන්නකෝ මේ සමාජයේ සමහර අය අපේ සිත්වලට සමීප වෙලා තියෙනවා. ඒගොල්ලෝ මොනෝ විදියකින්වත් තරහ වෙන්නේ නැහැ. හොඳින් කිව්වත් නරකින් කිව්වත් මොනෝ විදියකින්වත් තරහ වෙන්නේ නැහැ. මම බලනවා මොකද කියලා. සසර යාළුවෝ මිත්‍රයෝ ඒ මිත්‍රත්වයේ තියෙන නිසා මොන තරම් වචන වලින් කතා කර තරහ වෙන්නේ ඒ තරම් අර සසර මේ බැඳීමක් තියෙන එහෙම බැඳීමක් නැති අය මොකද වෙන්නේ පොඩි හේතු සාධකයක තුල අමනාපකම් එහෙමයි හට ගන්නවා ඉතින් ඒ නිසා මේ පාරමිතා බලයක් දැන් ආනන්ද හාමුදුරන්ට මොන තරම් අපහසුතාවයන් වලට ලක් වෙනවද මේ බුදුහාමුදුරන්ට උපස්ථාන කරන්න ගිහිල්ලා හෙටියද අතහැරලා ගියාද සාසනය නිසා ඇඟ නිල් වෙනකන් ගුටි කන්න සිද්ධ වෙන මොගලන් හාමුදුරන්ට කවදාවත් බුදුන් නොබුදුන් කිව්වද ඈ අර රාජකුමාරවරු මේ රජ සම්පත් විඳගෙන හිටපු මේ අය උපතිස්ස කෝලිත වගේ අය ඒගොල්ලෝ අයියෝ මේ අපිට පින්නපාතේ වඩින්න එනවා හරියට නිදාගන්න මේ තැනක් නැහැ කඳ බොන තැනක් නැහැ වැසිකිලි කැසිකිලි කරන්න තැනක් නැහැ කියලා දැන් සාමාන්‍ය කෙනෙකුට වගේ නෙමෙයි ඒගොල්ලෝ හොඳ පහසුකම් මැද්ද හිටපු අය. ඇයි ඒ? එහෙම දෙයක් හීනකින්වත් හිතන්නවත් කල්පනා කරන්නවත් පහළ වුණ නැත්තේ ඇයි? ඒ තමයි පාරමිතා බලය. ඒ නිසා අපිට අර වැරදි ආරෝපණ ඒවයින් කලබලයටපත් වෙන්න එපා. සසර යන්න පුළුවන් කෙනෙකුට බෝසත් කෙනෙකුට අතටපත් නිවන් පසකට දා සසරට බැසින්න පුළුවන් සම්මාදිට්ඨිය දැකලා කැමතිනම් සම්මාදිට්ඨිය දියුණු නොකළොත් දියුණු කළොත් අනේ සංයෝජන ටිකක් දිය කරලා දාලා එයාට මේ ආත්ම භාවයේදීම එහෙම නැත්නම් දිගට දිගට ප්‍රගුණ කරගත්තොත් ඊළඟ ආත්ම භාවයකදී දෙහිකදී එයාට ඒක ප්‍රකට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඉන්න දිව්‍යමය ස්වභාවයක් තුල වුණත් වඩා ගන්න පුළුවන් ඉබේ වැඩෙන ගුණයක් තියෙන නිසා වඩා ගන්න පුළුවන් ගුණයක් තියෙනවා. මානසික ස්වરૂපය තුල වැඩෙන ගුණයක් තියෙනවා. මොකද ධර්මයේ ඉබේ වැඩෙන ගුණයක් නේ තියෙන්නේ. ඒ වැඩෙන ගුණේ දිගින් දිගටම උසස් වෙලා ගිහිල්ලා ඇති වෙනවා. නමුත් අර බරක් දුන්නොත්, උත්හාන කර්මයක් දුන්නොත් ඒ ඔස්සේ යන ගුණයකුත් තියෙනවා. ඒ සයිචර ගොඩාක් දේවල් කෙරෙහි මේ කලබලයක් ඇති කරගන්නත් එපා. ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ මෙතන තියෙන ඉස්සල්ල ප්‍රශ්න විසඳගන්න තමන්ගේ තියෙන මේ කෙලෙස් මල මුදාහරින්න වෙන්න කරගන්න. එතකොට මේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණාට පස්සේ තේරේ තමන්ට තමන්ගේ මේ භව ප්‍රවෘත්ති භව ගමන කොයි විදියටද සිද්ධ වෙන්නේ කියන කාරණය. එන හැම දිනාටම ධර්මයෙන් සැනසෙන්න මේ